ලෝකෙ කවුරුවත් මේ වගේ නිදහස මතවාදයක් කතා කරලා තියෙනවද ප්‍රායෝගිකව? කවුරුත් නැහැ. කවුරුත් නැහැ. නිදහස් මතවාදයක් ප්‍රායෝගිකව කතා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ විතරයි. උන්වහන්සේගේ ධර්මයේ තුල තමන්ට පක්ෂ නිසා වැරද්ද හරි අනුන්ට පක්ෂ අනුන්ගේ වැරද්ද කරුණොත් වැරදි කියලා වෙන් කරනවද? එහෙම එකක් නැහැ. තමන්ගේ ශ්‍රාවකෙක් හරි ප්‍රාණඝාතයකට මනුෂ්‍ය ඝාතනයකට හවුල් වුණොත් මොකද වෙන්නේ යාට? පරාජිකා වෙනවා. භික්ෂුවක් පරාජිකා වෙනවා කියන්නේ මහානකම නැතුව යනවා. මව කුසක අද උපන් කලලයක් ඝාතනය කරන්න චේතනාත්මක භික්ෂුවක් හවුල් වෙලා ඒ ක්‍රියාව හේතු කොටගෙන ඒ මව කුසේ උපන් කලලේ මිනිස් මව කුසේ නැති වුණොත් ඒ භික්ෂුවගේ මහානකම නැතුව යනවා. එහෙනම් තමන්ගේ කොටහේ හිටියා කියලා බේරෙනවද? ආන්න දැක්කද සත්‍යයක් තුල පිහිටපු ධර්මයක ලක්ෂණය. අනිත්‍යව ගණන්නේ කොහොමද? තමන්ගේ පැත්තේ ඉන්න එක්කෙනා විරුද්ධවාදයක් මැරුවා මොකද වෙන්නේ? ඒක තමයි ඒක දෙවියන් ළඟට යන්න තියෙන තවස් දුසුකම. දැක්කද අසත්‍යී ස්වභාවය? මිත්‍යා දෘෂ්ටි ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහේවත් වංචනික පිළිවෙලකට ශ්‍රාවකෙක් ගන්නෑ. අයි ඒක තමයි සත්‍ය ස්වභාවය. ඇන්කර් පැකට් එකක් දීලා ගන්නෙ නැහැ. බත්මුලක් දීලා හරවන්නේ නැහැ. දැන් අර මූරි පැත්තේ හරවලා තියෙන බෞද්ධ කියලා හියා කියාගත්තත් තිසරින් නැති මලකඳන් වගේ තිබිලා හරෝගෙන මලකඳ හරවන්න ලේසියි. මේ උඩිවැල්ලෙන් ඉන්නවනම් අනිත් පැත්තට දාන්න තියෙන්නේ. මේ වගේ මලකඳන් වගේ පිරිසක් ඉඳලා තිසරණේ නැති බත් මුල මුල දීගෙන ගිහිල්ලා හැරිලා ඉස්සෙල්ලා එකපාර අඬ ගහලා නිකන් බත් මුල දීලා මාසයක් මේගොල්ලන්ට බත් මුල ගාන දීලා මාස ඉවරලා බලනකොට මේගොල්ලෝ කතෝලික. ඊට පස්සේ පාදලි කෙනෙකුට ගෙනල්ලා බාර දීලා දැන් මොකද කරලා තියෙන්නේ? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් කොටසක් හොරෙන් අදහන්න පටන් අරගෙන අනේ අපි මේ ආගම වෙනස් කරන්නනි. ඇයි සිහියෙන් ඉඳලද? නේ මලකුණු අන්නේ දැන් ওই සයිබබා දානයේත් ඒගොල්ලෝ මරිච්ච උදවි. ඇයි සිහිය තියෙන කෙනෙකුට කරන්න බෑ ඒක? දැන් ওই සාධිභක්තිය ගත්තොත් මලකුණු ගොඩක් අන්න මලමිනි. ඇයි එක එක පැත්තට ඒගොල්ලෝ හැරෙනවා. එක එක පැත්තට හැරෙනවා. දැන් ඔන්න ජපානින් එකක් ඇවිල්ලා තියෙනවා අර මන්තරය නම්මිහෝ රින්ගුකේ කියලා. ඒක කියාගෙන යනකොට ජපන් යන්න පුළුවන්ලු. අර මලකුණෝ දැන් ජපානේ පාට වුණා. ඇයි මලකුණන්ට චාන්ස් එකක් දෙනවා ජපන් යන්න. ඒ මලකුණ මොකද කරන්නේ? තිසරණේ නැහනේ. මලකුණ ලෑස්ති පාටෝල යවන්න. ආන්න දැක්කද? තිසරණේ නැතිවීමෙන් ඇයි තිසරණේ පල නැත්තන් යට ඇස්සරින් කොහොමද වෙන්නේ? මුකුත් නැහැ. තව එකක් පටන් ගන්න තියෙනවා මේ නමෝ තස්ස ගාතාව කන පිට හරෝලා මතුරන්ද. මොකද්ද නබ්බතු නතු කියලා හදාගෙන බලන්න මේ සිහි බුද්ධියක් ඇතුළු කරන්න පුළුවන් දේවල්ද? ආන් එතකොට බලන්න ලංකාව අනිත් ආගමකට මේ රටේ මිනිස්සුන්ව හරවනවයි කියන එක ඇස් වහගෙන කරන්න පුළුවන් සුළු දෙයක්. සයිබවාගේ පැත්තට මිනිස්සු ගන්නවා කියන එක සුළු දෙයක්. ඇයි මලකුණු ටික ගන්න තියෙන්නේ එහෙමෙන් ගහගෙන තල්ලු කරගෙන යන්නයි තියෙන්නේ. හඩ් ගහලා කරන්න පුළුවන්. තිසරණේ පිටියන බෑ පණ තියෙනවා. එයා නැගිටලා ඉන්නේ. එයාව කරන්න බෑ. දැන් තේරුම් ගන්න තිසරණේ පිටිපු අයව විතරයි වෙනස් කරන්න බැරි. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය ලස්සනට මේ ආගමික මතය විස්තර කළා. පහදලි කළා දීලා දැන් මතක තියාගන්න අනාගතයේ මේ රටේ මේ මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙනවා. බලවත් වුණාට පස්සේ මේ මිත්‍යා දෘෂ්ටිය කරා මේ මිත්‍යා දෘෂ්ටිය විශාල පිළිගැනීමට ලක් වෙනවා. මේ ඔය කියාපු මත ටික. ඒකට මේ මත ඉදිරිපත් කරන අය මහා සම්මානිත වෙනවා. පන්සල් වලට පිළිගැනීමට පස්සේ

ඊට පස්සේ මොකද කරන්නේ මේ 18 පොලි යා පදිංචි වෙනවා ඊට පස්සේ ඉතින් දුම්මල ගහලවත් ඒ ආයි 18 පොල අතරින්නේ 18 පොලේ තමයි යා හැසිරෙන්නේ ඉතින් මෙච්චර කල් භවයෙන් භවයෙන් භවයෙන් භවය ආපු ගමන උන නෝණින් විමසනෝ යා මේ විඳීම මොකක් වගේද බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේක බොහොම හර නැති දෙයක්. විඳීම හටගන්නේ කුමක් ප්‍රත්‍යින්ද? ස්පර්ශ ප්‍රත්‍යින්. එනං අර ඇසෙනමෙති ආයතනින් හදපු එකක්. ත්‍යායතනින් හදපු එකක්. මේව හදන්න ස්ථිර දේවල් හදන්න බෑ මේ ආයතන වලට. ඇයි ඒ? අනිත්‍ය දේවල්. හදනවා නාසය නමැති ආයතනෙන් හදපු එකක් විඳීම. දිව නමැති ආයතනෙන් හදපු එකක් විඳීම. කය නමැති ආයතනෙන් හදපු එකක් විඳීම. මනස නමැති ආයතනෙන් හදපු එකක් විඳීම. දැන් ඔන්න 18 පොල්ලක හිත පදිංචි වෙලා. හිත 18 පොල්ලක පදිංචි වෙලා මොකද කරන්නේ? 18 පොලීම ඇවිද්දෝනෝ. 18 පොලීම ඇවිද්දෝනෝ. අඬනද මට එපා කීකි ඇවිදින්න තියෙන්නේ මේ 18 පොලේ විතරයි මට නම් එපා කියයි එපා කිව්වොත් නවත්තන්න පුළුවන් කමක් නැහැ අනුනෝනේ තේරුම් ගත්ත එක්කිනා විතරයි මේ අවිද්‍යාවෙන් දහස් වෙන්නේ මේ විඳීම ස්පර්ශයේ ප්‍රත්‍යින් හටගත්තු එක ස්පර්ශින් නැතිවීමෙන් විඳීම නැති වී යනවා කියන ධර්මතාවය දකින්න පටන් ගත්තට පස්සේ එයා හිතට පණිවිඩය දෙනවා ඒ හිත බලන් දෙපා මේක මේක අනිත්‍ය වූ දෙයක් උඹ හැසිරෙන්න දෙපා මේකේ මේකට තියෙන අල්ම අතහැරපන් මේක ඇත්ත මෙන්න මේක කියලා හිතට පෙන්වන්න පුළුවන් වෙනවා අන්‍යා තමයි නුවණ පාවිච්චි කරන එක්කෙනා මේ නුවණ පාවිච්චි කරන එක්කෙනාට පුළුවන් වෙනවා එතකොට යනවනේ විමසනකට විමසනකට විමසනකට එයා මේක නිග්‍රහ කළ බැහැර කරනවද? නෑ. එයා මොකද කරන්නේ? අවබෝධ කරගන්නවා. ඒ 18 පොලේත් මොකද කළේ එයා? පදිංචි වී මොකද කළේ? ගම් හැදුවා. ගම් එක අලෝ ගන්නවා ඒකෙත්. එච්චරයි කියලා දැන් හොඳට හිතලා බලන්න හිතේ තියෙන ඔච්චරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට තථාගතයන් වහන්සේ බිහි වෙලා ලෝකයට පහළ වෙලා දේශනා කරනවා ආර්ය සත්‍ය හතරක් විමසපන් කියලා. නෝණින් විමසන්න කියලා දේශනා කරනවා ආර්ය සත්‍ය හතරක්. මේ ආර්ය සත්‍ය හතර නෝණින් විමසන්න ගන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි එක නෝණින් විමසන්න. ඉපදීම. දුක්ඛාර්ය සත්‍ය විමසන්න කියන මේක දුකක්. මොකද්ද දුක? ඉපදීම දුක අනේ ඉපදීමට අයිති කලින් කියපු ඔක්කොම පඨවි ධාතුවේ ඉපදීම දුක ආපෝ ධාතුවේ ඉපදීම දුක තේජෝ ධාතුවේ ඉපදීම දුක වායෝ ධාතුවේ ඉපදීම දුක ආකාශ ධාතුවේ ඉපදුනා විඥාන ධාතුවේ ඉපදුනා දුක ඔන්නෙකින් හැදෙන කොම්පැනි හයක් මොනවද ඇස නැමැති ස්පර්ශ ආයතනේ දුකක් කන නැමැති ස්පර්ශ ආයතනේ දුකක් නාසය නැමැති ස්පර්ශ ආයතනේ දුකක් දිව නැමැති ස්පර්ශ ආයතනේ දුකක් කාය නැමැති ස්පර්ශ ආයතනේ දුකක් මනස නැමැති ස්පර්ශ ආයතනේ දුකක් ඊළඟට මේ ආයතන හයෙන් හටගන්නා විඳීම හටගන්නට ඕන හිත පදිංචි වෙන්නේ කොහෙද එහෙනම් දුක තුල ඒ විඳීමයි දුකට බුදුරජාණන් වහන්සේ පෙන්වන මේවයි ඉපදීම තමයි දුක. ඇයි ඕනේ ඉපදිලා තින්නේ මේ වෙන මොනවද අපිට හම්බුලා තියෙන්නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ජරාපි දුක්ඛ ජරාවට පත්වීම දුකක් බංකොලොත් වෙනවා මේ ආයතන හය. එතකොට දුක. ඊළඟට පෙන්වන මරණම් පිදුක්කම් මේ ආයතන හය වහන්න වෙනවා මේ හැමදේම පවත්වන්න පුළුවන් ආයතන නෙවෙයි

මේක මේ සෑම තැනම පටවි ධාතුවෙත් තියෙනවා, ආපෝ ධාතුවෙත් තියෙනවා, තේජෝ ධාතුවෙත් තියෙනවා, වායු ධාතුවෙත් තියෙනවා, ආකාශ ධාතුවෙත් තියෙනවා, විඥාන ධාතුවෙත් තියෙනවා, ස්පර්ශ ආයතන 6ක් තියෙනවා, මනස හැසිරෙන තැන් 18ක් තියෙනවා, ওই ලක්ෂණ ඔක්කොම. ඉතින් යම් කෙනෙක් මේක අවබෝධ කරගත්තා නම් අන්‍ය නිදහස් වෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන යම් කෙනෙක් ආර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් අවිද්‍යාවත් ඒ වාසේස විරාග නිරෝධා අවිද්‍යාවන් ඉතිරි නැතුව නොවැල්මෙන් නිරුද්ධ කළොත් ආනීට පස්සේ ආස්වාස ප්‍රසවාස කරන්නේ රහතන් වහන්සේ නමක් හැටියට අවිද්‍යාව ඉතිරි නැතු නිරුද්ධ කළොත් රහතන් වහන්සේ නමක් හැටියට ආස්වාස ප්‍රසවාස කරන්නේ වචන හිතන්නේ රහතන් වහන්සේ නමක් හැටියට දැනගන්න යඳුනගන්න රහත් නිදහස් කෙනෙක්. එතකොට මේ ආයතන 6 ඇති වෙන විඥානය අවිද්‍යා සහගතද නැහැ. රහතන් වහන්සේගේ විඥාන අවිද්‍යා සහගත නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? නාම රූප හැදින්නේ නැහැ විඥාණයට අනුකූලව අවිද්‍යාව පවත්වන්නේ. ඇයි? අවිද්‍යා සහගත විඥානයක් නැහැ. ඒ නිසා අවිද්‍යා සහගත ස්පර්ශ නැහැ. ඒ කියන්නේ අර ආයතන 6ම නිරුද්ධ කළා. ඒ ආයතන 6ම වනසලා. ඒ කියන්නේ ආයයි දුක හදන ආයයි සංසාරයට ඇලෙන ඇලීම හදන ආයතනයි නෑ. ඒක වනසලා ඉවරයි. ඒ නිසා ඒ විදීම ඇති වෙනකොට විදීම නැති වෙනවා දකින්නවා මිස ඇලින්නේ නෑ. ආයතන 6 තුලින් අරමුණක් වෙනකොට විදීමක් ඇති වෙනවා රාතන් වාසයේට. එයා දකින විදීම ඇති වෙන මොකෙන්ද? ස්පර්ශයේ ප්‍රත්‍යින් ඇති වෙන විදීම ස්පර්ශී ප්‍රත්‍යින් ඇති වෙන දිම ස්පර්ශ ප්‍රත්‍යින් නැති වෙනවා දකින්න මිසක් මම දකින්නේ නැහැ. මම කෙලෙක් කෙනෙක් දකින්නේ නැහැ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ගම් නැහැ. ගම් එක හැදින්නේ නැහැ. ආන්න දැක්කද? ඊට පස්සේ තණ්හාව නැහැ. තණ්හාව නැත්තම් උපාදාන නැහැ. භවය නැහැ. විපදීම නැහැ. ජරා මරණ නැහැ. නිදහස්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒක තමයි තුන්වන ආරි සත්‍යය. ඒක මොකද්ද? තුන්වන ආරි සත්‍ය. ඊළඟට පෙන්වන හතරවන ආරි සත්‍යය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. හැමතැනම දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කතා කරනක කතා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මෙහෙම. සීල සමාධි ප්‍රඥා. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැමතැනම විස්තර කරන්නේ සම්මා දිට්ඨියෙන්. ඒ සම්මා දිට්ඨිය මුල් කළේ සම්මා දිට්ඨියෙන් තොරව ආරි මාර්ගය යන්න බෑ. සම්මා දිට්ඨිය ඇති කරගන්නේ නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමන් තමන්ගේ ජීවිතය තුළ සකස් කරගන්න නම් එයාට ඕන කරන රැස් දෙක සම්මා දිට්ඨිය. දැන් පණ ලැබුණට පස්සේ ඇස් දෙකෙන් ඉස්සෙල්ල පාද ගන්න තියෙන්නේ. ඇස් දෙක ලැබෙන සම්මා දිට්ඨිය. සම්මාදිට්ඨියෙන් යුතුකන සම්මාදිට්ඨිය තුල පිහිටලා සීලයක් ඇති කරගන්නවා. ඒ සම්මාදිට්ඨිය තුලම පිහිටලා වීරියක් ඇති කරගන්නවා අකුසල ධර්මයන්ට විරුද්ධව. ඒ සම්මාදිට්ඨිය තුලම පිහිටලා ඊළඟට ඇති කරගන්නවා සිහිය සතිපට්ඨානෙ. ඒ සම්මාදිට්ඨියම පිහිටලා සමාධිය වඩනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග හැටියට. මොනවද දිනු කරන්නට ඇති වෙන්නේ? දැන් උඩින් පල්ලෙන් බලලා ඇතමෙක් කියයි මේකේ සීල සමාධි ප්‍රඥා නෙමෙයි ප්‍රඥා සීල සමාධි කියලා. කවුරු හරි කිව්වොත් පැහැදිලිවම තේරුම් ගන්න එයා පණ තියෙන කෙනෙක් නෙමෙයි කියලා. ඒ මොකද පණ තියෙන කෙනෙක් නම් එයා දන්නවා ප්‍රඥා සීල සමාධි නෙමෙයි සීල සමාධි ප්‍රඥා කියලා දන්නවා. මොකද එයා ඒ අල්ලගන්නේ වාදයක් උඩින් පල්ලෙන් අතගාලා. එයා ඇහැට පේන දේ දිහා බලලා ගත්ත මිසක් නුවණින් විමසුවා නොවේ. මොකද සීලේ පිහිටලා සමාධියේ පිහිටලා ප්‍රඥාව තුළ දිනු කරන තේන අර ඉස්සල්ලා ඇතිවෙච්ච සම්මාදිට්ඨියමයි. තේරෙනවද කීපෙක? සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ ඇති අවබෝධඥානය. ඒතර දුක ගැන එයාට ආර්ය සත්‍යයක් හිතට දැන් එයා විමසන්න තියෙන ධාතු 6ක් විමසන්න තියෙනවා. ආ ස්පර්ශ ආයතන 6ක් හිත හැසිරෙන තැන් 18ක් මේව විමසන්න පුළුවන්ද මේ පිළිවෙල අවබෝධයක් නැතුව? බෑනේ. ආ නිනන් එයාට මේව දුකයි කියලා අහලා නුවණින් තේරුම් ගත්ත යම්කිසි තේරුම් ගැනීමක් අවශ්‍යයි මේ සම්මා දිට්ඨිය. ඊළඟට මේ මේක තුළින් ඇති කළ මේ තෘෂ්ණාවක් නිසා මේවා දිගින් දිගට පවත්නා කියලා අවබෝධයක් නැතුව යට තීරෙන්නේ නැහැ. එයා නැත්තම් සීලයක් හැටියට දැක්කොත් අවබෝධයකින් රකින්නේ නැහැ. සමාධි ආර්ථිවත් ඊට පස්සේ ආ දන්නේ නැහැ. ඊට පස්සේ ආ බලයි සමාධියක් පොඩ්ඩක් ඇති කරගෙන ඊට පස්සේ ආ ගිලක් වීම මොකද්ද? ලෙඩ්ඩු සමීප කරන්න. ඒ වගේ පොඩි පොඩි දේවල් වලට එයා දන්නේ නැහැ කවදාවත් සමීප කළ ඉවර කරන්න පුළුවන් ද මිනිස්සෙක්. බුද්ධිමත් කළා නම් අවසන් කරන්න පුළුවන්. මේ දිරණ කය වළක්වන්න බෑ. රෝගී වන කය වළක්වන්න බෑ. කොච්චර බෙහෙත් ගත්තත් අපිට ලෙඩක් හැදෙනවා අන්තිමට මොකද වෙන්නේ? මේ කම්පැනි වහන්නම වෙනවා. මරිලා යන මට්ටමටම ලෙඩක් හැදෙනවාමයි අපි කාටත් මොකක් හරි කරදරයක් වෙනවා. ඉතින් ඒක වළක්වන්න බෑ. මේ ලෝකේ කවුරුත් වැළක්වුවේ නෑ. ධර්මයේ දන්න කෙනා ආර්ථිය හොයාගන්න බැරි කෙනා ඊට පස්සේ හිටන ආලෙට සමීප කරාම දැන් ඉතින් හරි ආර්ථි හරි කියලා. ආර්ථි නෙමේ හරි Tamanට පොඩි නම්බුවක් හම්බුයි. ආසෝලාලෙට සමීප කරනවා කියලා. ඉතින් මෙහෙම වෙයි. ඉතින් ඊට පස්සේ අපි කියමු චුට්ටක් Taman කරුණාමයිත්‍රි ඇති වෙනවා නේද ඒකොට? ලෙඩේ සමීප කරයි පොඩ්ඩක්. නමුත් එයාට පුළුවන් මේ ලෙඩේ වෙනදී ජරාපි දුක්ඛා කියන ආර්ය සත්‍ය වහන්න පුළුවන්ද? ව්‍යාධිප දුක්ඛා කියන ආර්ය සත්‍ය වහන්න පුළුවන්ද? බෑ. ඒව සදාකාලික සත්‍ය. ඒක බුදුරජාණන් වහන්සේටවත් වහන්න බෑ. උන්වහන්සේ කාරී ලෙඩ වුණා. උන්වහන්සේට කලන්ත හැදුණා. අපි දන්නවනේ ඒක. උන්වහන්සේට දිගින් දිගට වැසිකිලි යන්න වුණා. ඉතින් මේ සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශරීරයට. නමුත් උන්වහන්සේ දුකෙන් නිදහස් වෙලා හිටියේ. අන්න අපි බලන්න ඕනේ ඒක. ඊළඟ එක තමයි නෝනින් කල්පනා කරන කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මේ ආර්ය සත්‍යවල ඉපදින එකේ මේක හට ගන්නවා ආයෙදි කොහොමද? භවපත්‍ය ජාති උපදින්නේ භවෙන්. භවේ හැදෙනවා කොයි කොයි විදියට හැදෙනවද කියලා හිතන්න බැරි තරම්ම විශ්මයජනක විදියට. සමාහට උන්න භවයක් හැදෙනවා විඳවන්න තියෙන්නේ කොහේ ගිහිල්ලාද? නිරේ ගිහින්. ආර්ය සත්‍ය අවබෝධ නොකර හිටියත් එයාට එතකොට නිරේ යන්න වෙනවද නැද්ද? යන්න වෙනවනේ. ඇයි? ඇසුත් නැහැ, පණක් නැහැ, අතපයක් නැහැ. යන්න වෙනවා එතකොට. පටවන්න විතරයි තියෙන්නේ. ඔන්න ඒකට තිරිසන් ලෝකේ උපදින්න නම් භවය හැදිලා තියෙන. මොකද වෙන්නේ? එයාට ඇස් දෙක මේ පියේවි. සමීපිට නිින්ද යනවා වගේ පිටායට පෙනේ. එයා ගිහිල්ලා ඒකෙදිරිම බලුපැටියෙක් වෙන්න පුළුවන්. ඒකෙදිරිම වහලි හූනෙක් වෙන්න පුළුවන්. ඒකෙදිරිම මී කතුරට අහුවෙන මීයෙක් වෙන්න පුළුවන්. ආන් එහෙමයි වෙන්නේ. මේ අනතර වළක්වන්න පුළුවන් වෙන්නේ මේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය හරියටම තේරුම් ගත්ත කෙනාට විතරයි. අන්න ඒක මේක බුද්ධිමතුන්ගේ විශයක් කියන්නේ. බුද්ධිමත් කෙනා අපායන් ලෑස්ති වෙන්නේ නැහැ. එයා අපාය ගමන වහල දානවා. සතර අපායෙන් නිදහස් වෙනවා. නිදහස් වෙලා ආරි මාර්ගයට පැමිණෙනවා. ඊට පස්සේ එයා දකින්න හරි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා. එහෙනම් මේක හරියටම අවබෝධ කළා. මේ ඇලෙන ස්වභාවයෙන් මම නිදහස් වුණොත් මේ ගැටලුව ඉවරනේ. අන් නිදහස් වීමට කියන වචනයක් විමුක්ති. අවබෝධයට කියන වචනයක් විද්‍යා. විද්‍යා විමුක්ති සාක්ෂාත් කරගීම තමයි නිවන කියන්නේ. තමන්ගේ ගැටලුව ඉවරනේ. අන්න යා තීරණ ගන්නවා හරියටම. දැන් ආර්ය මාර්ගයේ යන්න ඉස්සර වෙලා එයා දැනගෙන යන ගමනක් තියෙන්නේ. මම ඒක කියන්නේ පණ ලැබෙනවා, ඇස් ලැබෙනවා, තෝරා බේරගෙන වලවල් වල වැටෙන්නේ නැතුව යන්න පුළුවන්. ඇයි ඇස් තියෙනවනේ? අතපය කියන නිසා කවුරුත් එයාට දැන් හැරමිටි අල්ලන්න ඕන නැහැ. අන්න ඊට පස්සේ යා තේරුම් ගන්නවා මෙහෙමයි සමාධිය වඩන්න තියෙන්නේ, මෙහෙමයි ආකානුපස්සනාව කරන්නේ. ඔක්කොම යා තේරුම් අරගෙන ආර්ය ස්ථානික මාර්ගයේ තමන්ගේ ජීවිතය තුල හදා ගන්නවා. සතර ආපායෙන් නිදහස් වෙනවා. කොයිතරම් ලාභයක්ද? ලෝකේ කොයි ආගමේද ඔය කතා කරන්නේ? මිනිස්සුන්ට මේ වගේ ඉරණමක් තියෙනවා කියලා. ඊළඟට යා සුගතියේ උපදිනවා. මේ ධර්ම මාර්ගය දිනු කරන්න පුළුවන් විදියට. ඔන්න යා සීලය දිනු කරනවා, සමාධිය දිනු කරනවා, මේ ජීවිතය යම් ප්‍රමාණයක් දිනු කළා කියමු. ඊට පස්සේ ආවන්න